පැහැදිලිව ජනතා නිදහස් පක්ෂයේ උදා රැස්වෙච්ච අපේ අන්තිම කණ්ඩායම සහ සංවිධායකවරු ඒකමතිකව තීන්දුව කරා වගේ ඉතත් ජනතා නිදහස් සංග්‍රාමයේ ශක්තිමත් කරමින් අපි උත්සාහ කරන්නේ මේ රටේ ජනතාව ඉතත් ජනතා නිදහස් සංග්‍රාමයේ ප්‍රහා වැඩියෙන්ම විලාසිතලා ඉතින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතුමාවත් සම්බන්ධ කරගෙන ආදිමේන්තුම තීරණයට පිටපත් වෙන්නට ඕන ක්‍රමවේදය සහ ක්‍රියාවලියන් පිළිබඳව ඇති වෙලා තියෙන විවිධ විකල්ප යෝජනාවන් එක්ක සම් තීරණයකට කෙලෙන්ට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කිරීම මේ මූලික කටයුතු මේ පෞද්ගලික පැය හතින් කරතුර තම වේගයෙන් සහ ඉතාම ප්‍රගතිශීලී සහ සාර්ථක මූලවරකින් කරගෙන යන බව පමණක් අපිට මුන්නාට කියන්න පුළුවන්.